නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සෑහීමට පත්වීම තුළින් සම්මා දිට්ඨියට පත්වෙන්නේ කෙසේද කියන කාරණාව. මේ කාරණාව විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන්නට තීරණය කළේ අද 95%ක්ම මිත්‍යා දිට්ඨිය පවතින්නේ සෑහීමට පත්වෙන්න බැරිකම නිසා නෙමෙයිද? අපගේ සිත කිසිම දෙයකින් සෑහීමට පත් කරන්න බැරි නිසා අද අපි තුල මිත්‍යා දිට්ඨිය රජ කරනවා. අපි මොනතරම් දේවල් තේරුම් අරගෙන හිටියත්, මොනතරම් ධර්මයේ ශ්‍රවණය කරලා තිබුණත්, මොනතරම් කරුණාකාරණා වටහාගෙන හිටියත්, මේ සෑහීමට පත් වෙන්න බෑ කියන මානසිකත්වයේ නිසා ඒ දැනුම, ඒ අවබෝධය, ඒ සියලුම දේවල් යටපත් කරගෙන අපි තුල මිත්‍යා දෘෂ්ටිය නිර්මාණය වෙනවා. එහෙනම් මොකද්ද මේ සෑහීමට පත් වෙන ගුණය කියලා බැලුවාම මේක මේ සතරමා භූතයා තුල තියෙන සම්මා දිට්ඨියක්. කාලේ දීපේ දේශේ කුලේ මව කියන එක ඉපදෙන්නත් කලින්ම තීරණය වෙලා නම් ආයිසේ වන්නේ සපේ බලයේ ප්‍රඥාව ඒක සංසාරයේ අපේ දසපාර්මිතාවලට අනුව තීරණය වෙලා නම් අපට තියෙන අයිතිය මොකද්ද? ලැබෙන්නේ නැති එකක් ලබා ගන්න. අපට තියෙන අයිතිය මොකද්ද? අනිත් අයට ලැබෙන්න තියෙන එකක් Taman සතු කරගන්න. මෙන්න මේ කියන මිත්‍යාව තුල තමයි අර කියන සම්මාව වැළලිලා තියෙන්නේ. එනම මේ මිත්‍යාව අයින් කරලා අර වැළලිච්ච සම්මාව නැවත මතු කරගෙන ආර්ය ජාතියේ ඉපදෙන්න තමයි මේ කාරණාව විශේෂයෙන් අපි සාකච්ඡා කරන්නේ. එනම් මේ ලදදෙන් සෑහීමටපත් වීම මේ කියන කාරණාව අපගේ දෛනික ජීවිතයේ අනන්ත අප්‍රමාණ කරුණ කාරණාත් එක්ක සම්බන්ධ ධර්මතාවය. එනම් සෑහීමටපත් වෙන ගුණය කියලා කියන්නේ අපි මේ දකින හැම දෙයක් තුළින්ම අපට ලැබෙන්නේ මොනවද? අන්න ඒ දේ තමයි අපට ලැබෙන්න තිබිච්ච දේ. අන්න එතන අපේ සම්මා දිට්ඨිය තියෙනවා. සමහර වෙලාවට පිණ්ඩපාත යනවා. අද අපට ලැබිලා තියෙන ව්‍යංජන දෙකයි බත් පොඩකොයි. ඇත්තට මේක එක වේලකටවත් මදි. හැබැයි ඒක වළඳලා ඒට උදේ වෙනකම් පැය 24 වෙනකම් අපි මේ තපස් ජීවිතය තුළ ඉන්නට ඕනේ. අපට කම්පාවක් ඇති වෙනවා මේ තරම් මිනිස්සු ඉන්න ප්‍රදේශයක ගන් දෙකක් මැද්දෙන් වැඩියා විශාල පිරිසක් පසු කරගෙන ගියා. හැබැයි එක වේලකටවත් සෑහෙන්න තරම් අපට දාන ලැබුණ නැහැ. දැන් මේක කම්පාවක්. සෑහීමට පත් වෙන මානසිකත්වය අපි තුල නැති නිසා තමයි මෙන්න මේ ප්‍රශ්නය ඇති උනේ. දාහනේ ලැබෙන්න දාහනේ දීලා තියෙන්න පාය. ලබන්න නම් ලබා දෙන්න පාය. සංසාරේ අපේ දාන පාරමිතාව අරියට පුරලා නැහැ. සංසාරේ අනිත් අයගේ කුසගින්න නිවල නැහැ. කිසිම සතෙකුට සිව්පායකට බත් ටිකක් දාන ටිකක් දීලා නැහැ. මෙන්න මේ කියන කර්මය නිසා තමයි අද අපට ගම්මාන දෙකක් මැද්දෙන් කිලෝමීටර ගණනාවක් ගෙල්ලත් අපේ කුසගින්න නිවා ගන්න එක වේලකටවත් සරිලන තරමට ඒ දාණය ලැබුණ නැත්තේ. ඔන්දම උපමාව අපට මේ සමාජයෙන් ගන්න අවශ්‍ය නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ තියෙනවා. ඒක රහතන් වහන්සේ නමකට අවසාන මොහොත දක්වා පිරිනිවන් පානකම්ම බත් ටිකක් ලබා ගන්න, දහන ටිකක් ලබා ගන්න විශාල වේසක් දරන්න සිද්ධ වුණා නේද? තවත් රහතන් වහන්සේ නමක් ඇවිල්ලා උන්වහන්සේගේ පාත්‍රයෙන් උන්වහන්සේගේ අතින් අරගෙන තමයි ඒ දාන ටිකක් පූජා කරන්නේ. හෙතකන් දාන ලැබුණේ නැහැ. ඒ කාරණාව අපි සවිස්තරාත්මක විග්‍රහ කරන්නේ හේතුව ඒක නෙමෙයි අද අපේ සාකච්ඡාව. එහෙනම් දුන්නොත් පමණයි ලැබෙන්නේ, නුදුන්නොත් කවදාවත් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ ධර්මතාවය අපි දන්නේ නැති නිසා අද ලැබුණේ මගේ කර්මයට අනුව ඒ සෑහීමටපත් වෙන මානසිකත්වය අපි තුල තිබුණේ නැහැ. සෑහීමටපත් වෙන්නේ නැති නිසා අද අපට දානේ වැඩිපුර හම්බවුනේ නැහැ. කැමැතිම ව්‍යංජනේ අරක ඒක හම්බවුනේ නැහැ. මිරිසට තියෙන ව්‍යංජන කැමැති අද ඔක්කොම අම්බුන්නේ කිරට. පළතුරු මොකවත් අම්බවුන්නේ නැහැ. දවල් දාන වෙනුවෙන් තියාගන්න මොකවත්ම නැහැ. මාර ප්‍රශ්නේ හද දවසම බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. ඇයි මේ විදියට සිටිවිලි එන්නේ? අර ලද දෙයින් සෑයිමටපත් වෙන්න බැරි නිසා නෙමෙයිද? සමහර තාපසවරුන්ට තියෙන ප්‍රශ්නේ තමයි දානමාන හොඳට ලැබෙනවා. සිව්පසෙන් අඩුවක් නැහැ. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. අර ස්වාමීන් වහන්සේට තේරෙන තරම් ගුරුවරයාගේ දේශනාව මට තේරෙන්නේ නැහැ. මේ මේ සංගයාට තේරෙන තරම් මට මේක තේරුම් ගන්න බෑ. අන්න බලන්න යාට තුල තියෙන සෑයීමටපත් වෙන්න බැරි මානසිකත්වය, හරයට තියෙන දැනුම මට නැහැ කියලා මේ තේරෙන ටිකට යා සෑයීමටපත් වෙන්නේ නැහැ. අනිත් අයගේ ප්‍රඥාවට උදව් කළේ කොහමද? තමන්ගේ ප්‍රඥා පාරමිතාව කොච්චර පිරුවද? ඒකට අනුව නේද තේරෙන්නේ? එහෙනම් තමන් ප්‍රඥා පාරමිතාව පුරලා තියෙන්නේ මෙච්චරනම් එච්චර තමයි තේරෙන්නේ. අරයට තේරෙන තරම් මට තේරෙන්නේ නැහැ කියලා තමන්ගේ තේරෙන තරමට එයා සෑයීමටපත් වෙන්නේ නැහැ. තව තවත් වැඩිපුර තේරෙන්න ඕනේ, තව තවත් වැඩිපුර ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ, තව තවත් වැඩිපුර ප්‍රඥාව ඕනේ කියලා එයා විශාල කෑදරකමකින් මේ ප්‍රඥාව දැනුම අවබෝධය අඹාගෙන යනවා. එයාට තේරෙන්නේ නැහැ එයා මේ මිත්‍යා දෘෂ්ටිය පෝෂණය කරනවායි කියලා. හැම බෝධියකටම පාරමිතාවක් තියෙනව නේද? හැම පාරමිතාවක්ම සම්පූර්ණ කරන්න ඒකට යම් යම් කාල සීමාවක් තියෙනව නේද? එහෙනම් අපි පුරලා තියෙන්නේ මෙච්චරනම් එච්චර තමයි තේරෙන්නේ. සන්තුෂ්සකෝච සුබරෝච කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ලදදෙන් සෑයීමටපත් වෙන්න හැම දෙයක්ම සුභවාදීව දකින්න කියන එක නේද? එහෙනම් අපි මේ කරන සෑම දෙයක් තුළම ඒකින සෑයීමටපත් වීම තියෙනවද? ධර්මයට හනුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධම්මපදයේ තුල තියෙනවා මේක හැමදේම තේරෙන්නේ තම තමන්ගේ නැනනුවන්ට පමණ කියලා. එහෙනම් මේ හැම දෙයක්ම අපට තේරෙන්නේ අපේ ප්‍රඥාවට අනුව නම්, අපේ දැනුමට අනුව නම් ඊට වඩා එකක් තේරෙන්නේ නැහැ කියලා අපි ඇයි අසහනයටපත් වෙන්නේ? එනම මේ හැම දෙයක් තුළම අපි තුළ මිත්‍යාවක් නඩත්තු වෙනවා. අපි දන්නේම නැතුව පුතුජන ස්වභාවය පෝෂණය කරනවා. ඒ නිසා තමයි අපේ සම්මා දිට්ඨිය මෙච්චර ඈත් වෙලා තියෙන්නේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති කියන තථාගත පණිවිඩය අපට හරියට තේරුණා නම් ඒ අයට තේරෙන්නේ ඒ අයගේ නැනනුවනට පමණයි කියන මේ ධර්මය හරියට විශ්වාස කරනවා නම් ඒක තුල ස්ථිර වශයෙන් ඉන්නවා නම් මට තේරෙන්නේ මගේ කර්මයට අනුව, මගේ ප්‍රඥාවට අනුව, මගේ අවබෝධයට අනුව කියන එක තේරුම් ගන්න පුළුවන් නම් නොතේරෙන එක පිළිබඳව අපි කම්පා වෙන්නේ ගැඹුරු ධර්මයක් අද දේශනා කළා නේ මට තේරුන්නේ නැහැ කියලා එයා අසහනයෙන් කම්පා වෙනවා. ඒ කියන්නේ එයා තුල ඒ කියන අවබෝධය නැහැ නේද? හැමෝටම පෙනුණා, මට විතරක් පෙනුන්නේ නැහැ. බලන්නකෝ ඉර පායන එක හැමෝම ඉර සේවාව දැක්කා, මට බලන්න බැරි වුණා, මම දැක්කේ නැහැ කියලා එයා කම්පා වෙනවා, අසහනයෙන් පෙළෙනවා. එයාට තේරෙන්නේ නැහැ ඒ හැයගේ කුසලයට එක පෙනුණා, මගේ කුසලයට එක පෙනුන්නේ නැහැ. ඒගොල්ලෝ දැකලා සෑයීමටපත් වුණා, නොදැක සෑයීමටපත් වෙන්න තමන්ට දක්ෂකම තිබුණ නෑ නේද? එහෙනම් මේ හැම දේ තුලින්ම සෑයීමටපත් වෙන සිත තමයි ඒකෙන සම්මා දිට්ඨිය. හොඳම උපමාව තමයි අනේ පිටි සිටුතුමා. ආවනු ඔයා ළඟ ගැල් ගණන් තිබුණා, විශාල පෝසතෙක්. ඒ කාලේ විශාල වශයෙන් ධන ධාන්‍ය උපයාගෙන පෝසතෙක් වශයෙන් හිටපු සිටුවරේකයා දන් දුන්නා හැමෝටම සෑයීමටපත් වෙන්න දන් දුන්නා. කාලයක් යනකොට තමන්ගේ තියෙන මේ සියලුම ධනය කාවණු ඉවර වෙලා අවසානයේදී අනේපිටි සිටුමාගේ ගෙදරට තථාගතයන් වහන්සේ වඩිනවා. කම්පාවට හේතුවක් වෙලා මොකද්ද? අනේපිටි සිටුමා මේ සිටුවරයා කෑමකට ගන්නේ මොකද්ද? කාඩියොදයි බතුයි. භාග්‍යතුන් වහන්සේ ආනවා, සිතානෝ මේ දවස්වල දාන්නේ දෙනවද? එතකොට ඒ අනේපිටි සිටුමා කියනවා, "එමයි භාග්‍යතුන් වහන්සේ මේ දවස්වල දාන්නේ දෙනවා." භාග්‍යතුන් වහන්සේට පුදුම විදියට කම්පාවක් ඇති වුණා. හැමදේම ඉවර වෙලා මේ මනුස්සයා ඉඟන්නේ බවට පත් වෙලා කියලා ආරංචියක් තිනවා. "තාම දාන්නේ දෙනවද? මොනවද දෙන්නේ අනේපිටි සිටුමා?" කියලා ඇහුවාම කියනවා, "භාග්‍යතුන් වහන්සේ මේ දවස්වල කාඩියොදි බතුයි දෙනවයි කියලා." එහෙනම් මෙයා සුවඳල් රත්නල් පූජා කරපු සෑම දෙයක්ම අග්‍රතැනින් පූජා කරපු, ව්‍යංජන ගණනාවකින් රාජ භෝජනයක් පූජා කරපු අනේපිටි සිටුමා අද පූජා කරන්නේ කාඩියොදී බතුයි. ඒත්‍ය සන්තෝෂෙන් පූජා කරනවා, සන්තෝෂෙන් ඒක කනවා. බලන්න යගේ සෑයීමටපත් වෙච්ච ගුණය. ඒ නිසා තමයි අනේපිටි සිටුමා සෝතාපන්න වෙලා ඉන්නවයි කියන එක අදත් ලෝකයේ හැමෝම ස්ථිර වශයෙන් පිළිගන්නේ. අපි හැමෝම ගොඩාක් ධර්මයේ ශ්‍රවණය කරලා ත්‍රිපිටකය හොඳට කටපාඩමින් දැනගෙන හැම නාම රූපයක්ම චිත්ත වීති වලින් කියන්න තරම් අභිධර්ම චක්‍රවර්ති වාගේ අභිධර්ම ත්‍රිපිටක විසරද වෙලත් අදත් අපට ව්‍යංජනය දෙකක් එක දාණේ හම්බුනාම අපි ටිකක් දානපතිය රවල බලන්න නැද්ද? මිරිසට මොකවත් උයලා නැහැ, ඔද්දක්වත් නැහැ. මේක කොහමද වළඳන්නේ? ඔද්දක් කියන්නේ පාය වළඳන්න. සැර මොකවත් නැහැ. බලන්නකෝ මේක කන්නේ කොහමද? සෑහීමටපත් වෙන්න බෑ ඒ අභිධර්ම චක්‍රවර්තිට. සෑහීමටපත් වෙන්න බෑ මේ තරම් කාලෙන ධර්ම දේශනා කරන ඒ දේශකයන් වහන්සේට. එහෙනම් අපි තුල තියෙන අඩුපාඩුව තමයි අපි තාම මිත්‍යාව පෝෂණය කරනවා, සම්මාවට පයින් ගන්නවා. හැම දෙයින් තුලින්ම අපිට සෑහීමටපත් වෙන්න පුළුවන් නම් ඒ සෑහීමටපත් වෙන එක තමයි කර්මයට අනුව ජීවත් වෙන ක්‍රමවේදය. කුසල් අකුසල් වලට අනුව හැම දෙයක්ම ගනුදෙනු කරනවා නම් හැම දෙය තුලම සෑහීමටපත් වෙන ගුණේ නේද සම්මාව? ඒක නේද නිවැරදි දැක්ම? මේ කියන නිවැරදි දැක්ම අපි තුල තිබුණ නෑනේ. ව්‍යංජන 14ක් එක කිරිපැණි එක පළතුරු වටියක් එක දෙන දේ නිවැරදි. එක ව්‍යංජනයක් එක බත් දෙනවා මොකවත් නෑ පළතුරු, ඒක වැරදි. දැන් මේක කොහමද නිවැරදි දැක්ම වෙන්නේ? මේක කොහමද සම්මා දිට්ඨිය වෙන්නේ? ව්‍යංජන කියන්නේ බත් කියන්නේ පළතුරු කියන්නේ හැමදේම සතරමා භූතණං. හැම දේ තුළම තියෙන එකම භූතයන් හතර දෙනාගේ ක්‍රියාකාරී ස්වභාවයක් නම් ඇයි අපි ඒකට සෑහීමටපත් වෙලා මේකට අපහාස කරන්නේ? ඒ කියන්නේ අපි මේ සතරමා භූතයාගේ වෙනස් වීම නෙමෙයි දැක්කේ. ව්‍යංජනවල රස নানা ප්‍රකාර ව්‍යංජනවල තියෙන විශේෂත්වය අපි දැක්කා. ඒ කියන්නේ මිත්‍යා දුට්ටිය අපි තාම නඩත්තු කරනවා. හැම දෙයක් තුළම සෑහීමටපත් වෙන ගුණය නිවැරදි දැක්ම සම්මා දිට්ඨිය ආර්ය මාර්ගය. ඒක තමයි අපි තුළ නිදන්ගත වෙලා තියෙන සෝතාපන්න ඵලය. එදා අනේ පිටි සිටුමාට තිබුණා, අද අපි ළඟ නැත්තේ ඒ ගුණය. හැමදේම තියෙනවා අවශ්‍යම දේ මේ සම්මා දිට්ඨිය. ඒක අපිට නැහැ. ඒ නිසා තමයි මෙච්චර සංසාරයේ දුක, මේ තරම් ජාති ජරා භවවල දුක දැනෙන්නේ මේ සම්මා දිට්ඨිය නැති නිසා නේද? ලැබෙනකොට සෑහීමටපත් වෙන සිතට ඇයි නොලැබෙනකොට සෑහීමටපත් වෙන්න බැරි? ප්‍රශංසාවට කීර්තියට සෑහීමටපත් වෙන්න පුළුවන් සිතට ඇයි නින්දාවට අපහාසයට සෑහීමටපත් වෙන්න බැරි? මේ කියන ගුණය අපිට නෑ නේද? මේ කියන සම්මාව අපට නෑ නේද? පේන හැම දෙයක් තුළින්ම සෑහීමටපත් වෙන්න අනේ අර සිපින්වත් ස්වාමීන් වහන්සේට මේ සෑම නාම රූපය තුළින්ම චතුරාර්ය පේනවලු. අනේ මට චතුරාර්ය පේන්නේ නෑ. එහෙනම් මට ගස්කොළන් පේනවා. මේ පේන ගස්කොළන් වලින් සෑහීමටපත් වෙන්න මම දක්ෂ නෑනේ. උන්වහන්සේ චතුරාර්ය දකින්න දක්ෂයි, මට පේන්නේ ගස්කොළ විතරයි. අඳුමතරමේ මේක දකින්නවත් දක්ෂ නැත්නම් කොහමද චතුරාර්ය දකින්න දක්ෂකම දිනු කරන්නේ? ඉසලා පේන එක දකින්න දක්ෂ වෙන්න පාය. එහෙනම් අපේ ජීවිතවල අපිට ලැබෙන දෙයින් සෑහීමටපත් වෙන්න බැරි නිසා ඒ අනේ පිටි සිටුමා තුල තිබිච්ච ඒ සම්මා දිට්ඨිය අපි තුල නැහැ. දැන් අපි මේ ධර්මය වඩන්නට ඕනේ, මේ කමඨාන පුරුදු පුහුණු කරන්නට ඕනේ. සමහර දේවල් හැයෙනව අපට, හැබැයි අනිත් පැත්තේ කියනවා අනේ ස්වාමීනි මේක මේ තරම් ගැඹුරුයි කියලා මට තේරුන්නේ නැහැ. අපට කල්පනා වෙනවා මේක මොන ගැඹුරක්ද? එතකොට ඒ කට්ටිය විස්තර කරනවා මේ රූපය කියලා කියන්නේ සම්පූර්ණ නාමයක් උසුලාගෙන ධර්මතාවයක්. අපට මේක තේරුන්නේ නැහැ. රූපේ රූපේ වශයෙන් දැක්කා නැහැ. රූපයක් හැදෙනකොට මේ රූපේ නාමයක් එක්ක තමයි හැදෙන්නේ. නාමය හැදෙනකොට රූපයක් නැතුව කොහොමද නාමයක් හැදෙන්නේ? මේ දෙකම එකට පවතින ධර්මතාවයන්. දුකයි සැපයි කියන එක දෙකක් නෙමෙයි එකයි. මොකද ඒකට හේතුව සැප කියන එක දුක කියන අන්තයට සාපේක්ෂව හැදෙන එකක්. දුක කියන එක සැප කියන අන්තයට සාපේක්ෂයන්. එහෙනම් දුක නැත්තම් සැප පවතින්නේ නැහැ, සැප නැත්තම් දුක පවතින්නේ නැහැ. දෙක එකට පවතින්නේ. සමහර මිනිස්සු රාදවල් දෙකේම හේංගල වැඩ කරලා පුදුමාකාර දෙයක් වෙසෙනවා. හැබැයි එයා ඒක සන්තෝෂයෙන් කරන්නේ නැද්ද? අක්කර දෙකමාරා තුනක් උදැල් අරගෙන ගිහිල්ලා තනියෙන් කොටනවා සන්තෝෂයෙන් ඉනාවෙවි වැඩ කරන්නේ නැද්ද? එහෙනම් මේ සංසාරයේ දුක අපි දුකයි කියලා කිව්වට සැපෙන් විඳින මිනිස්සුත් ඉන්නවා. එහෙනම් මේ දුක සැප තීරණය වෙන්නේ තම තමන්ගේ අවබෝධයට අනුව නේද? එහෙනම් මේ ලෝකේ සෑම දෙයක් තුළම පවතින ධර්මතාවයේ යථාර්ථය දැකලා ඒක විස්තර කරනකොට අනේ මේ ගැඹුරු දේ මට තේරෙන්නේ නැහැ. මේකේන ධර්මතාවයේ තේරුම් ගන්න මට ප්‍රඥාව නැහැ. අන්න එයාට තේරෙන දේ තුලින් එයා සෑයීමටපත් වෙන්නේ නැහැ. අනුන්ට තේරෙන දේ තුලින් එයා අසහනයටපත් වෙනවා. මෙන්න මේකේන මිත්‍යාව නිවැරදි කරගෙන අපේ සම්මාව අපි ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ. තවත් හොඳම උපමාව තමයි පුන්නමන්තානි චිත්තපුත්ත කියන ඒ සෝවාන් ආර්ය ශ්‍රාවකයා. භාග්‍යතුන් වහන්සේගෙන් ඒ ශ්‍රාවකයාවිලා අහනවා, තථාගතයන් වහන්සේ සුණාපරන්තයට ගිහිල්ලා ඔබ වහන්සේගේ නිර්වාණ පණිවිඩය දේශනා කරන්නට මට අවසර දෙන සේක්වා කියලා ඉල්ලීමක් කරනවා. භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා, අනේ පුන්න සෝතාපන්නනේ, රහතන් වහන්සේලා දහස් ගණන් වැඩ ඉන්න මේ ශාසනය තුළ සෝතාපන්න කෙනෙක් යවලා හරියනවද? බලමු මෙයාගේ ප්‍රශ්නයක් අහලා. අනේ පුන්න, මේ කාන්තාරේ ඉන්න මිනිස්සු සුණාපරන්තේ මිනිස්සු හරි දරුණුයි කියලා ආරංචියක් තියෙනවා. අනේ පින්වත් භාග්‍යතුන් වහන්සේ, මටත් ආරංචියක් තියෙනවා. අනේ පුන්න, ඒ මිනිස්සු හරි ධර්මවිලු භයානකලිස පුන්නට කතා කරුවොත්, ඒ මිනිස්සු සැරෙන් කතා කළොත්, මේ ධර්මයේ ප්‍රතික්ෂේප කරුවොත්, අනේ පුන්න මොකද්ද කරන්නේ? එතකොට පුන්නමන්තානි චිත්තපුත්ත ඒ සෝවාන් ශ්‍රාවකයා කියන භාග්‍යතුන් වහන්සේ ඒ කට්ටිය බැන්නට සැරකලාට මට පාර දුන්නේ නැහනේ. බලන්න, පාර දුන්නේ නැහැ කියලා එයා සෑයීමටපත් වෙනවා. අර බැනපු එකට කම්පා වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ නැවතානවා ආර්ය ශ්‍රාවකයාගෙන්, පුන්න බැරිලාවත් ඒ කට්ටිය පාර දුන්නොත් මොකද්ද කරන්නේ? අනේ භාග්‍යතුන් වහන්සේ, දරුණු ආයුධ වලින් පාර දුන්නේ නැහනේ, සාමාන්‍ය විදිහටනේ පාර දුන්නේ. ඒක අරකට වඩා සෑහෙන වටිනවනේ. අන්න බලන්න, පුන්න කියන මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා දකිනවා පාර දුන්නට කමන්නේ, දරුණු ආයුධ වලින් පාර දුන්නේ. එහෙනම් දරුණු ආයුධ වලින් පාර දුන්නේ නැ කියන එක තුලින් එයා සෑයීමටපත් වෙනවා. එයාගේ සෑයීමටපත් වීමේ ගුණය ඒ සෝතාපන්න ඵලයට මොනතරම් උපදමනවද, මොනතරම් ආලෝකමත් කරනවද? භාග්‍යතුන් වහන්සේ නැවතානවා, පුන්න බැරි වෙලාවත් දරුණු ආයුධ වලින් පාර දුන්නා. එතකොට ඒ ආර්ය ශ්‍රාවකයා කියන, අනේ පින්වත් භාග්‍යතුන් වහන්සේ, ඒ මිනිස්සු මගේ අතපය කැඩුවේ නෑ. දරුණු ආයුධ වලින් විතරයි පාර දුන්නේ, අතපය කැඩුවේ නෑ භාග්‍යතුන් වහන්සේ. ඒක තුලින් එයා සෑයීමටපත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ විස්මයටපත් වෙනවා, මේ තරම් දැනුම, මේ තරම් අවබෝධයක්, මේ සෝතාපන්න ඵලය මේ තරම් අලංකාරද? නැවතානවා, පුන්න බැරි වෙලාවත් අතපය සේරම කැඩුවත මිනිස්සු දරුණු ආයුධ වලින් පාර දීලා, පින්වත් භාග්‍යතුන් වහන්සේ, ඒ මිනිස්සු මාව ඝාතනය කළේ නැහැ, මාව අපවත් කෙරුවේ නැහැ. ඒ නිසා ඒ අපවත් නොකිරුවා කියන තුලින් මං සෑයීමටපත් වෙනවා. ඒ අතපය කැඩිච්ච එක පිළිබඳව කම්පා වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ගොඩාක් සන්තෝෂ වෙලා ඒ පුන්න කියන ඒ ආර්ය ශ්‍රාවකයාගේ නැවත විමසනවා. පුන්න බැරි වෙලාවත් ඔබ වහන්සේ අපවත් කෙරෙවොත්, ඝාතනය කෙරුවොත් කුමක්ද කරන්නේ? අනේ පින්වත් භාග්‍යතුන් වහන්සේ, මේ ලෝකේ මැරෙන්න බැරුව මොනතරම් මිනිස්සු දුක් විඳිනවද? වාබීලා මැරෙන්න බැරුව බේරෙන මිනිස්සු කොච්චර ඉන්නවද? මරණය ප්‍රාර්ථනා කරන මිනිස්සුන්ට ඒක ලැබෙන්නේ නැහැ. ඒ මිනිස්සු නොලැබෙන මරණය ගැන කම්පා වෙනවා. ඉල්ලලත් ලැබෙන්නේ නැතුව මැරෙන්න බැරුව දුක් විඳින මිනිසුන්ට සාපේක්ෂව කිසිම මාංශයක් නැතුව නිකම්ම ලැබුණා. අනේ පින්වත් භාග්‍යතුන් වහන්සේ, සන්තෝෂයෙන් සාදුකාරයක් දීලා මං සෑයීමටපත් වෙනවා. ඒ මරණය, ඒ අකාල මරණය පිළිබඳව මං සන්තෝෂයට සෑයීමටපත් වෙනවා කියනකොට, අර ලක්ෂ ගණන් රාතන් වහන්සේලා වැඩ ඉන්න සමයේ අර සෝවාංග චාර්ය ශ්‍රාවකයාට තථාගතයන් වහන්සේ අවසර දෙනවා, යන්න පුන්න සම්පූර්ණ සුණාපරන්තය ආර්ය පරන්තයක් බවට පත් කරන්න, දසදාසක් ආර්යවරු බිහි කරන්න, තථාගතයන් වහන්සේගේ ධර්මය මුළු සුණාපරන්තය පුරාවටම දේශනා කරන්නයි කියලා පුන්නමන්තානි චිත්තපුත්ත මහරහතන් වහන්සේට තථාගතයන් වහන්සේ අවසර දෙනවා. ඒ සෑයීමටපත් වෙන ගුණය අද අපි ළඟ තියෙනවද? අපි ලිපිකරු තනතුරට පත් වෙනවා. අනේ අපිට ලිපිකරු තනතුරටපත් වුණා. හැබැයි අතන කළමනාකරු තනතුර අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි අසහනයටපත් වෙනවා. මිසක් පත් වෙච්ච ලිපිකරු තනතුරෙන් අපි සෑයීමටපත් වෙන්නේ නැහැ. සාකාර කළමනාකාර තනතුර අපිට හම්බෙනවා. ඒකෙන් සෑයීමටපත් වෙන්නේ නැහැ. කළමනාකාර තනතුර හම්බුන්නේ නැහැ කියලා අසහනයටපත් වෙනවා. බලන්න අපි විදායක තනතුරටපත් වෙනවා. හැබැයි විදායක තනතුරෙන් සෑයීමටපත් වෙන්නේ නැහැ. අපට නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුර හම්බවුනේ නැහැ. ඒ නිසා අසහනයටපත් වෙනවා. අධ්‍යක්ෂක තනතුර හම්බ වුණා. ඒ නිසා අපි සෑයීමටපත් වෙන්නේ නැහැ. මේ වගේම ආයතනයක මම නිර්මාතෘන්නේ නැහැ. බලන්න තමන්ගේ නිර්මාතෘක තනතුර නැති නිසා යා අසහනයටපත් වෙනවා. එනම් මේ ලෝකේ අපිට තියෙන මේ වගේ මානසිකත්වයක් නේද? නොලැබිච්ච දේ නිසා අසහනෙන් ඉන්නවා, ලැබිච්ච දේ නිසා සෑයීමටපත් වෙන්නේ. සෑයීමටපත් වීමේ ගුණය අපගේ සම්මා දිට්ඨිය. ඒක තමයි ආර්ය ධර්මය. අපගේ සෝතාපන්න ඵලය මෙච්චර කාලයක් අපි තුල මේ ඵලය තිබුණේ නැහැ. මෙච්චර කාලයක් මේ ගුණය අපි වැඩුවේ නැහැ. අපට ඇයෙන දේවල් වලින් තේරෙන දේ තුලින් සෑයීමටපත් වෙන්නේ නැහැ. නොතේරෙන දේ තුලින් අසහනයටපත් වෙනවා. ඒ නිසා සම්මා දිට්ඨිය මිත්‍යා දිට්ඨියක් වශයෙන් අපි තුල පැවතුනා. නොලැබිච්ච දේ ගැන අපි කල්පනා කරලා දුක් වෙනවා. ලැබිච්ච දේ තුලින් අපි සෑයීමටපත් වෙන්නේ නැහැ. ලැබිච්ච කාන්තාවගෙන් සෑයීමටපත් වෙන්නේ නැහැ. නොලැබිච්ච තමන් එක වැඩ කරන අර කාන්තාව පිළිබඳ අසහනයටපත් වෙනවා. එහෙනම් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නය? සෑයීමටපත් වීමේ ආර්ය ගුණය අපි තුල නැහැ. ඒ ගුණය අපි වඩනවා නම්, ඒක පුරුදු පුහුණු කරනවා නම්, පේන හැම දෙයක් තුලින්ම සෑයීමටපත් වෙනවා. සෑයින සෑම දෙයක් තුලින්ම සෑයීමටපත් වෙනවා. දැනෙන සෑම දෙයක් තුලින්ම සෑයීමටපත් වෙනවා. තමන්ගේ සහෝදර සංගයා, තමන් එක්ක ජීවත් වෙන සමාජයේ පුරවැසියෝ, තමන් එක්ක වැඩ කරන සේවකයෝ කියන හැම කෙනාගේ චරිත අඩුපාඩු හැම එකක් තුලින්ම සෑයීමටපත් වෙනවා නම්, එයා අර පුන්නමන්තානි චිත්තපුත්ත මාරාතන් වහන්සේගේ සෝතාපන්න ඵලයට සමානයි. එයා ආර්ය ජාතියේ ඉපදිලා ඉවරයි. එයාත් අනේපිඩි සිටුමාගේ මානසිකත්වයට පත් වෙලා ඉවරයි. තථාගතයන් වහන්සේගේ ඥානවලින් නැවත මේ ආර්ය ජාතියේ ඉපදිලා ඉවරයි. එහෙනම් අපි දකින දේ තුලින් සෑයීමටපත් වෙන්නේ නැහැ. පොළොව දිහා බලනකොට අනේ මේකට ටයිල් කරලා නැහැ. මේකට විශාල වශයෙන් තෙරාසු කරලා නැහැ. බලන්න කාපට් එකක් දාලා නැහැ. නැති දෙයකින් අසහනයටපත් වෙනවා. මොනවරි එකක් දාලා තිනවනේ. ඇයි මැටි හරි ගොම හරි දාලා තිනවා? ඇයි ඒකට සෑයීමටපත් වෙන්නේ නැත්තේ? අපි අපේ ආර්ය ගුණයට, අපගේ සෝතාපන්න ඵලයට අපි විරුද්ධව නෙමෙයිද මේ කල්පනා කරන්නේ? අපට කිසිම දෙයක් නැහැ. හැබැයි කිසිම දෙයක් නැති නිසා අත්තරින්න මාන්සි වෙන්න නැහැ. එහෙනම් මොකවත් නැතුලින් සන්තෝෂයටපත් වෙන්න එපාය. සෑයීමටපත් වෙන්න එපාය. අද දසදහසක් දේවල් අයිති වෙච්ච මිනිස්සු ඒ දසදහසක් දේවල් අත්තරින්න මොනතරම් දුක් වෙනවද? මොකවත් නැති මට අත්තරින්න කිසිම මාන්සියක් නැහැ. හේතුව අත්තරින්න මොකවත් ලැබිලා නැහැ. මොනතරම් සෑයීමටපත් වෙන්න අවස්ථාවක් ලැබිලාද? හැබැයි අපිපත් වෙන්නේ අසහනයට නේද? එහෙනම් අපේ ජීවිතවල අපි පරිභෝජනය කරන හැම දෙය තුලින්ම අපි සෑයීමටපත් වෙනවා නම්, අපගේ කුටිය ගැන අපි සෑයීමටපත් වෙනවා නම්, වටපිටාවේ පරිසරය ගැන අපි සෑයීමටපත් වෙනවා නම්, මෙන්න සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා, මෙන්න තථාගතයන් වහන්සේගේ ශාසනයට අලුත් ආර්ය ශ්‍රාවකෙක් ලැබුණායි කියලා මේ ශාසනය තවත් ආර්ය කෙනෙක්ගේ සම්පූර්ණත්වයටපත් වෙනවා. අපට රැසිකලියක් ලැබිලා තියෙනවා. හැබැයි ඒකෙන් සෑයීමටපත් වෙන්නේ නැහැ. අනේ මේක කොමඩ් එකක් නෑ. මේක වායු සමීකරණය කරලා නෑ. මේක ස්වයංක්‍රීයව ශෝධන ක්‍රමයක්, එහෙම ශෝධන පද්ධතියක් සවි කරලා නෑ. මේ නිසා අසහනයටපත් වෙනවා. රැසිකලි ගැසිකලි නැතුව දහස් ගණන් රාතන් වහන්සේලා වැඩ හිටිය කීරි ගණේ ගැන ඇයි අපට මතක නැද්ද? අඹවන්නේ මේ කිසිම දෙයක් තිබුණ නෑ. උන්වහන්සේලා කැලාව රැසිකලි වශයෙන් පාවිච්චි කළා. දියල් වලින් යන වතුර, උල්පත්තල වතුර උන්වහන්සේලා පරිභෝජනය කළා. ඒ කිසිම දෙයක් නැතුව ගුණධර්ම වඩලා 500ක් රාත් වුණා, 1000ක් රාත් වුණා, 5000ක් රාත් වුණා. එහෙනම් මොකවත් පාසුකම් නැතුව රාත් වුණා නම් මට නිකම්ම නිකම් පොළවේ හරි වැසිකිලියක් තියෙනවනේ, පොඩ්ඩක් හරි වාලා තියෙනවනේ, දොරක් තියෙනවනේ, ළඟපාතක වතුර ගන්න පාසුකම් තියෙනවනේ, මොනතරම් සෑයීමටපත් වෙන්න එපායේ මම. නැති දේවල් ගැන කල්පනා කරලා අර පාසුකම නැහැ මේ පාසුකම නැහැ කියලා කිපිලා වහාම මං කලබල වෙලා අසහනයෙන් පෙළෙනවා. හැබැයි තියෙන දෙයින් සන්තෝෂයට වෙන්න සෑයිමටපත් වෙන්න ඒකින සම්මා දිට්ඨිය පත් කරගන්න අපි මොනතරම් දුර්වල වුණාද? අපේ ජීවිතයේ මේ දකින හැම දෙයක් තුළම සෑයිමටපත් වෙන්න, මං පාවිච්චි කරන සිවුරෙන් සෑයිමටපත් වෙන්න, මට ලැබෙන පින්ඩපාතයෙන් සෑයිමටපත් වෙන්න, සහෝදර සංඝයාගේ ඇසිරීමෙන් සෑයිමටපත් වෙන්න, හම්බෙන හැම දෙයක් තුළම සෑයිමටපත් වෙන්න, අන්න ආර්ය ජාතිය ඉපදිලා සන්තුෂ්සකෝච සුබරෝච හැමදේම සුභවාදීව දකිනවා, හැම දෙය තුළම සෑයිමටපත් වෙනවා. එයා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙන්. එනං කුසලයට අනුව ලැබෙනවා, අකුසලයට අනුව නොලැබෙනවා. එනං එයා හේතුඵල ධාමයට එකඟ වෙලා නේද? කර්මා කර්මඵලයේ කියන විශ්වාසයට පැමිණිලා නේද? ඒ කියන්නේ එයා පරම සත්‍ය තුළ ජීවත් වෙන භාග්‍යතුන් වහන්සේගේ ආර්ය කෙනෙක්. එනං මේ ලබපු මිනිසත් භවයේ පිරිණිවන් පාන්න සුදුසුකම් ලැබපු කෙනෙක්. එනං මේක මට ලැබිලා නැහැ. මේක මං කැමති නැහැ. මේක වෙනස් වෙන්න ඕනේ. බිම මට සතපෙන්න බෑ. මට හැඳක් ඕනේ. ඒකට දම්රෝ මෙට්ටයක් ඕනේ. ඒ මෙට්ටය ඇතුලේ වතුර පුරවලා තියෙන්න ඕනේ. සීතලෙන් වැනිවැනි මට සතපෙන්න ඕනේ කියලා නැති දේවල් ගැන අසහනයට පත් වෙනවා නම්, තියෙන දේෙන් සන්තෝෂයට පත් වෙන්නේ නැත්නම් එයා කර්මඵල විශ්වාස නැහැ. අකුසල පරිසම්දෙනවා කියන විශ්වාසය නැහැ. කුසල් පරිසම්දෙනවා කියන විශ්වාසය නැහැ. හේතුඵල ධාම තාම එයා අවබෝධ කරගෙන නැහැ. එහෙනම් අපට ලැබිලා තින්න පැදුරු කැලලද්ද ඒකෙන් සතපිලා ಗುಣධර්ම වඩනවා, රාත්‍තලා පිරිණිවන් පාන්න ඒ කියලුම කෙලස් ටික නිරෝධ කරනවා, ලෝභ දේශ මොහ නිරෝධ කරලා මාරාතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒ තින පැදුරු කැලලෙන් සෑයිමට පත් වෙනවා. අපගේ කුටියට දොරක් නැහැ. ඒ කාලේ කටාරම් කොටපු ලෙන්වලට කොයිද උළුවව තිබුණේ, කොයිද බිත්ති බැඳලා තිබුණේ, කොයිද දොරවල් තිබුණේ? කිසිම දොරක් නැතුව බිත්තියක් නැතුව දහස් ගණන් සංඝයාට රාත් වෙන්න පුළුවන් නම් අනේ මට දොරක්නේ නැත්තේ, උළුවස්සක් තියෙනවනේ. අඳන කැලලා සිවුරු කැලලා කෙල්ලලා ගුණධර්ම වඩලා සෑයිමටපත් වෙන්න පුළුවන් නම් ඒ කාන්ත වශයෙන්ම රාත් වෙනවා. මේකට අපට මේ වගේ පිට්පැනල් දොරක් ඕනේ, මේකට කැටපැනල් දොරක් ඕනේ, මේකට දුර දක්න කණ්ණාඩිය කොනේ, ඒ කණ්ණාඩියෙන් ඈතියලා බලනකොට එළියේ ඉන්නේ කවුද කියලා මට දකින්නට ඕනේ, මේකට කැමරාවක් අයි කරලා තියෙන්න ඕනේ, මේකට එලාම් එකක් තියෙන්න ඕනේ කියලා ඉල්ලනවා නම් එයා නොලබුණ දෙයට නැති කුසලයට කම්පා වෙලා අසහනයෙන් පෙළෙන කෙනෙක්. එයා කවදාවත් ලැබිච්ච කුසලයට ලැබිච්ච දෙයින් සෑයිමටපත් වෙන ආර්ය ශ්‍රාවකයෙක් නෙමෙයි. එනම් පේන හැම දෙයක් තුළින්ම සෑයිමටපත් වෙන්න අපගේ සම්මා දිට්ඨිය, ඇයෙන හැම දෙයක් තුළින්ම සෑයිමටපත් වෙන්න, තේරෙන හැම දෙයක් තුළින්ම සෑයිමටපත් වෙන්න, අවබෝධ වෙන දෙයට සෑයිමටපත් වෙන්න, මොනවද අපේ ප්‍රඥාවට ගෝචර වෙන්නේ, ඒ සීමාවට සෑයිමටපත් වෙන්න, නොතේරෙන දෙයට අවබෝධ නොවන දෙයට කම්පා වෙන්න එපා, අසහනයටපත් වෙන්න එපා. දැන් අපේ සම්මා දිට්ඨිය අපි සතු වෙලා ඉවරයි. මන් තුල තියෙන සම්මා දිට්ඨිය මන් තුලින්ම මතු වෙලා ඉවරයි. එහෙනම් දැනෙන දේ අඟෙන දේ තුළින් සෑයිමටපත් වෙන්න, හැම දෙයක් තුළින්ම සෑයිමටපත් වීමේ ගුණය ඇසකන දිවන ආසයේ සමසිතෙන් වඩනවා නම් ඒකේන ආර්ය ජාතිය ඉපදිලා ඉවරයි. ඒකේන ආර්ය ශ්‍රාවකයා මම වෙලා ඉවරයි. මේකේන ධර්මයේ මෙච්චර කාලයක් අපට ශ්‍රවණය කරන්න බැරි වෙච්ච නිසා, මේකේන සම්මා දිට්ඨිය අපි අවබෝධ නොකරපු නිසා තමයි මෙච්චර කාලයක් ඉපදුනේ. අපි පරිභෝජනය කරන කෝප පිංගම් වලින් අපි සෑයිමටපත් වෙන්නේ නැහැ. හම්බෙන දාණයෙන් සෑයිමටපත් වෙන්නේ නැහැ. ලැබෙන ගිලම්පසෙන් සෑයිමටපත් වෙන්නේ නැහැ. හම්බෙච්ච කුටියෙන් සෑයිමටපත් වෙන්නේ නැහැ. පරිසරයෙන් සෑයිමටපත් වෙන්නේ නැහැ. අයේ අවතින සංඝයාගෙන් සෑයිමටපත් වෙන්නේ නැහැ. රස්සාවෙන් සෑයිමටපත් වෙන්නේ නැහැ. භාර්යාවගෙන් ස්වාමි ගෙන් සෑයිමටපත් වෙන්නේ, දරුවන්ගෙන් සෑයිමටපත් වෙන්නේ. හැම තැනම තියන්නේ ඒ අසහනය. ඒ කියන්නේ කිසිම තැනකින් සෑයිමටපත් වෙන්නේ නැති කලබලකාරීත ගුණය. ඒ නිසා තමයි අපේ ආර්ය ජීවිතය සම්පූර්ණයෙන්ම අනාර්ය වෙලා තියෙන්නේ. අපගේ සම්මා දිට්ඨිය අද අපි තුළ මිත්‍යා දිට්ඨියක් වශයෙන් පවතින්නේ. කුසලයට ලැබෙනවා, අකුසලයට නොලැබෙනවා. හැමදේම හේතුඵල ධාමයෙන් මේ ගනුදෙනුව සිද්ධ වෙනවා. එහෙනම් හැම දෙයක් තුළින්ම සෑයිමටපත් වෙන්න, පේනවා, හෙනවා, දැනෙනවා, ඇඟෙනවා කියන හැම දෙයක් තුළින්ම සෑයිමටපත් වෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම සම්මා දිට්ඨියටපත් වෙලා ඉවරයි. අපි අපේ මිනිසත් භවයට වැඩ නිමා කරලා ඉවරයි. එහෙනම් මේ ගුණය වඩමු. මේ මොහොතේ ඉඳලා පරිභෝජනය කරන හැම දෙයක් තුළින්ම සෑයිමටපත් වෙමු. අපේ ඇස්වලට පේන හැම දෙයක් තුළින්ම සෑයිමටපත් ජීවත් වෙමු. අපි ජීවත් වෙන පරිසරය තුළින් සෑහීමටපත් වෙමු. අපගේ නිවසට, අපගේ කුටියට, අපගේ විහාරස්ථානයට, අපගේ සේනාසනයට අපි සෑහීමටපත් වෙමු. අපිට ලැබෙන සිව්පසයට අපි සෑහීමටපත් වෙමු. පිණ්ඩපාතේ වැඩියෙන් අම්බුණාත්, අඩුවෙන් අම්බුණාත්, ඒ ලැබෙන ප්‍රමාණයෙන් අපි සෑහීමටපත් වෙමු. මොනවා අම්බ වුණා සෑහීමටපත් වෙමු. තේරෙන ප්‍රමාණයේ ධර්මයට සෑහීමටපත් වෙමු. අපි තුළ තියෙන ඒ නිරෝගීකමට සෑහීමටපත් වෙමු. අපිට හැමතිස්සෙම එම්බරිසාව තියෙනවා, හැමතිස්සෙම කොන්දේකක්ම තියෙනවා. හැබැයි පිළිකාව නැහැ නේද? ඒ නැති නිසා සෑහීමටපත් වෙන්න බැරිද? වකුගඩු අමාරුවක් නැහැ, ඒකේ සෑහීමටපත් වෙන්න බැරිද? මම හන්දියෙක් නෙමෙයි, ගොළුවෙක් නෙමෙයි, බීරෙක් නෙමෙයි, අබ්බගාතෙක් නෙමෙයි. මේ කියන රෝගී තත්ත්වයන් මට නැහැ. ඒ නිසා සෑහීමටපත් වෙන්න බැරිද? එහෙනම් තියෙන දේ නිසා අපි අසහනයටපත් වෙනවා. ඒත් අර තියෙන ධර්ම දේවල් මට නැහැ. අර පුණ්ණාන්දර වාගේ ඉතහදා ගන්න අපි දක්ෂ වෙලා නැහැ නේද? අපි ළම තියෙන දියවැඩියාවට කම්පා වෙනවා. හැබැයි මට දැන් මැරෙන්න තරම් ලේ වතුර වෙන ලියුකේමියාව නැහැ. ඒ අන්න ඒක නැහැ කියලා සෑහීමටපත් වෙන්නේ නැහැ. මේ තියෙන දියවැඩියාව ගැන හැමදාම අසහනයෙන් ඉන්නවා. එහෙනම් තියෙන දේ තුලින් සෑහීමටපත් වෙන්න, නැති දේවල් අන්න අරක නැහැ මේක නැහැ කියලා කම්පා වෙනවට වඩා ලැබිච්ච දේ තුලින් සෑහීමටපත් වෙන්න, නිවෙන්න, දක්ෂ වෙන්න, පුණ්ණාන්දරෝ නිතර නිතර සීකරන්න, පුණ්ණාන්දරෝ තමන්ගේ චරිතය වීරය කරගන්න, නිතරම පුණ්ණාන්දරගේ චරිතය මෙනෙහි කරන්න පුළුවන් නම්, ඒ ආදර්ශය අපේ ජීවිතවලට ගන්න පුළුවන් නම්, අපේ ජීවිතය ඒකාන්ත වශයෙන්ම මේ සංසාර දුකෙන් නිදහස් වෙනවා. එහෙනම් ලද දෙයින් සෑහීමටපත් වෙන, සෑහීමටපත් වීමේ ගුණය තුළින් සම්මා දිට්ඨිය මේ මොහොතේ ඉඳලා වඩමු. අපි හැමෝම සෑහීමටපත් වීමේ ගුණය තුළින් ආර්ය ජාතිය ඉපදෙමු. එහෙනම් මේ පේන අමාදයා තුළින්ම සෑහීමටපත් වෙන්න. අනේ බියැලි නැහැ, මේ පරිසරයෙන් සීතල නැහැ, මේ පරිසරයේ ගස්කොළන් නැහැ කියලා ගස්කොළන් හොයාගෙන යන්න එපා. මේ පරිසරයේ දියැලි නැහැ කියලා අර වතුර හොයාගෙන යන ඒ අඩුව හදාගන්න. තියෙන දෙයින් සෑහීමටපත් වෙන්න, ලැබෙන දෙයින් සෑහීමටපත් වෙන්න, පේන දෙයින් සෑහීමටපත් වෙන්න, දැනෙන දෙයින් සෑහීමටපත් වෙන්න, තේරෙන දේ දැනෙන ඒ දෙයින් සෑහීමටපත් වෙන්න, ඒ හැම දෙයක් තුළින්ම සෑහීමටපත් වීම තුළින් අපි කර්මඵල විශ්වාසය කියන ඒකින පරම සත්‍යයට සමවදිනවා. ඒ කියන්නේ කුසලයක් අපි පිළිගන්නවා, අකුසලයක් පිළිගන්නවා. ඒ සෑහීමටපත් වීමේ ගුණය තුළින් කුසල් අකුසල් දෙකම එක විදිහට පිළිගන්න ඒකින මානසිකත්වයට නිවැරදි දැක්මට අපිපත් වෙලා ඒකින ආර්ය කෙනෙක් බවට අපිපත් වෙනවා. හේතුඵල ධාමයට අනුව ජීවත් වෙන ඒ චරිතයේ මානසිකත්වය අපි තුළින් නිර්මාණය වෙනවා. මේකින සම්මාදිටිය දැන් ඉඳලා පුරුදු කරන්න, මේ ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනය අලංකාර කරන ඒ මාරාතන් වහන්සේලා වෙන කවුරුත් නෙමෙයි, මේ කමඨාන ශ්‍රවණය කරන අපි තමයි. ඒකින ආර්ය ශ්‍රාවකයෝ අපි වෙමු. එහෙනම් දැන් ඉඳලා මේක වඩමු, මේ මොහොතේ ඉඳලා වඩමු. වා වා අපි ආර්ය ජාතියේ ඉපදිලා ඒකින රාත් ගණනට අපි එකතු වෙමු. අපේ රාත් බෝධිය ප්‍රත්‍යක්ෂ කරගෙන අපි කොහොමද මේක වැඩුවේ, කොයි විදිහටද මේක ප්‍රත්‍යක්ෂ කළේ, කොයි විදිහටද අවබෝධ කළේ, ඒක අනිත් සත්‍යයන්ට දේශනා කරලා, ඒක අනිත් කට්ටියට දැනුම් තේරුම් කරලා දීලා, ඒ කට්ටියත් රාත් වෙලා පිරිනිවන් පානට උදව් කරමු. මේ සම්බුද්ධ ශාසනය සම්පූර්ණ රාතන් වහන්සේලාගෙන් මාර්ගඵලලාගෙන් පුරවන්නට මේ කියන කමඨාන පුරුදු පුහුණු කරලා වඩලා අපි ඉස්සෙල්ලාම රාත් වෙන්නට ඕනේ. ඒකේන නිරෝධ සමාපත්තිය අපි ඉස්සෙල්ලාම අත්දකලා මෙන්න නිරෝධ සමාපත්තිය මේ විදිහට වඩන්නයි කියලා අපි දේශනා කරලා සියලු සත්‍යයන්ට උදව් කරලා තථාගතයන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් මේ ලෝක සත්‍යයේ පිරිණිවීම පිණිස මාන්සි වුණා පාරමිතා පිරුවා. ඒ තථාගතයන් වහන්සේගේ පාරමිතාව අපි රාත් බෝධියට පත් වෙලා සියලු සත්‍යයන් පිරිනිවන් පාන්න උදව් කරලා ඒ මහබෝසතාණන් වහන්සේගේ පාරමිතාව මේ භද්‍ර කලාපේ සම්පූර්ණත්වයට පත් කරමු. ඒකටත් අපි දායක වෙමු. එහෙනම් මේ කියන කමඨාන වඩමු, පුරුදු පුහුණු කරමු. මේ මොහොතේ ඉඳලා අපි අපේ රාත් බෝධිය අපි තුලින්ම මතු කරගනිමු, ප්‍රත්‍යක්ෂ කරගනිමු. එහෙනම් සෑහීමටපත් වීමේ ගුණය තුලින් සම්මා දිට්ඨිය ඇති කරගනිමු කියන ගුණය ඇසකන දිව නාසය සමසිතෙන් පුරුදු පුහුණු කරලා මේ ලබාප මිනිසත් වේ රාත්‍තලා පිරිනිවන් පාන්නට මේ කියන කමඨාන මේ කමඨාන තුළින් ලබා ගත්තා වූ දැනුම අවබෝධය අපි සියලුම දෙනාගේ මේ භවයේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.